ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි 2021 වර්ෂයේහි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේහි මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර්හි පැවැත්වු වාර්ෂික කඨින පින්කමෙහි සමාප්තිය සනිටුහන් කරමින් ස්වාමින් වහන්සේලාට පිරිකර ඔබ පූජා කළා. අෂ්ට පරිස්කාර සහිත පිරිකර රාශියක් පූජා කරලා හිතේ බොහොමත්ම සතුටෙන් ඉන්න අවස්ථාව. සහභාගි වෙච්ච හැම දෙනෙක් මේක වගේ සතුටට පත්වන්න ඔබේම දෑතින් ඔබේම දායකත්වයෙන් සිද්ධ කරපු කඩින පින්කමක් ලෙස හිතලා. පින්නතුනි, මෙවැනි පින්කමක වටිනාකම බොහෝ දෙනෙක් දැනගෙන තමයි මේ කටයුතු කරන්නේ. මං හිතන්නේ පින්නතුනි ඊටත් වඩා මේ ආවට වායුගෝලයේහි අපමණ සත්වයන් මේ පින්කම දිහා දැකගෙන ඉන්නවා මේ පින් අනුමෝදන් වන්නට. ඇතැමිට අසංඛ්‍ය ගණන් සත්වයන් මේ ආශ්‍රිතව ඇති මේ පින්කම අනුමෝදන් වන්නට පුළුවන් විදියට. ඇත්තනම පින්නතුනි, ඒ පින්නතුන්ගේ අභිලාෂය, ඒ සත්වයන්ගේ අභිලාෂය ඔබ දැක්කොතින් ඔබට ඇතැමිට හිතෙයි ඔබ මේ සඳහා කැප වුණා මදි කියලා. ඒ තරම් ආනිසංසදායි පින්කමකුයි මේ සිද්ධ කළේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඉපදිච්ච අය හැටියට, ඒ වගේම තේරවාදී බෞද්ධ ලෝකයේ සනිටුහන් කරන හැටියට අපේ ජීවිතයත් එක්කකට බද්ධව තියෙන පින්කමක් තමයි කඩින පින්කම කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? විශේෂයෙන් ශ්‍රී ලංකා විපදිත හැටියට ඔබට මතක ඇති අපි කුඩාම කාලයේ කරන පින්කම මොකද්ද කියලා. ඇතැමිට අපි පොළොවේ පය ගහලා ඇවිදින්නත් කලින් අපි කරන පළවෙනි පින්කම තමයි කඩින පින්කම. රාත්‍රියේ යාමෙහි බෙර හේවිසනාදී ඇහෙනකොට අපේ අම්මා අපිව නැගිටවල වඩාගෙන ඇවිල්ලා කටින චීවරයකට අත ගැහුවා. ඒක පින්නතුණි බෞද්ධය විතරක් නෙවෙයි, අබෞද්ධයත් කරනවා. ඔබ දැකලා ඇති සමහරට දෙමළ අය, මුස්ලිම් අය කටින පින්කම් වලට දායකත්වයෙන් දක්වන අවස්ථා. කොතන හෝ පන්සලක පින්කමක් කරනවා නම් කටින පින්කමක්, කිසිඳු ભેදයක් නොමැතිව ඒ කිසි කෙනෙක් බලන්නේ කවුද ප්‍රධානත්වයේ දරන්නේ කියලා බලන්නේ. කටින කියන වචනේ කොහේ හරි ඇහුනොතින් ඒ හැම දෙනෙක්ම කිසිඳු ಜಾති ආගම් ભેදයකින් තොරව ඒ පින්කමට සහභාගී වෙනවා. ඒ තරම් අපේ සංස්කෘතිය, අපේ ජීවිතය හා සම්බන්ධව එකට බද්ධ වෙලා තියෙන දෙයක් මේ කටින චීවරය සිවුර කියලා කියන්නේ. ස්වාමින් වහන්සේලාගේ සංකේතය අරහත් ධජය. ඔබ සිවුරට සලකනවා කියලා කියන්නේ මහා සංඝරත්නයට සලකනවා කියලා. ඔබ මේ කටිනයට යම් කිසි කෙනෙක් අකමැති නම් ඒකට විරසක භාවයක් දැක්වුවොතින් අනිත් අතින් කියන්නේ මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන හඳුනා ගන්නට තියෙන අවස්ථාව ඔබෙන් ගිලුණා කියන එක. ස්වාමීන් වහන්සේලා ශක්තිමත් කිරීමයි කටින චීවරෙන් කරන්නේ. අන්නේ ශක්තිමත් කරනකොට ස්වාමීන් වහන්සේලා අපට ස්වාමීන් වහන්සේලා වෙතින් ලොකුම ප්‍රතිලාභය ලැබෙනවා, සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා. ස්වාමීන් වහන්සේලාගේ සිවුරේ අනුහසිනුයි අපි මේ ධර්ම තේරුම් ගත්තේ. ධර්මය හරහායි ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ හිටියා කියලා තේරුම් ගන්නෙ. අපි අම්මට තාත්තට සලකන එකේ වටිනාකම තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේලාගෙන්. මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවා කියන එක තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේලාගෙන්. දානයක් දුන්නොතින් ආනිසංස තියෙනවා කියන එක තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේලා වෙතින්. ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා කියලා හිටියා කියලා තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේලා වෙතින්. අන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සජීවීකරණ ජීවමාන රත්නය මහා සංඝරත්නය. ඒ මහා සංඝරත්නයේ අරහත් ධජයයි සිවුර කියලා කියන්නේ. ඒ සිවුර අතරුණොත් උපරිම සිවුර, උපරිම ආනිසංසදායි පින්කම කටින චීවර පූජාව, ඒ පූජාවට ඔබ අත ගහනවා කියලා කියන්නේ. අනිත් පැත්තෙන් ඔබ ධර්මයේ තේරුම් ගන්නවා, ධර්මය හරහා බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා, ඒ හරහා අපේ ජීවිතය තේරුම් ගන්නවා. Venerable members of the Mahasangha, friends in Dhamma, at this moment you are doing a very special meritorious act, offering cutting rope to the community of the Mahasangha, the Buddha's disciples. The rope is the flag of Arahantas who attain enlightenment. Whenever you respect the rope, it means you respect the monks. Whenever you respect the monks, it means you are able to listen to what the Buddha taught. Throughout listening to Dhamma, Buddha's message, you understand who is the Buddha. Among the triple gem, the Buddha, Dhamma, and Sangha. These are the triple gems, the most valuable things that we receive in this life. Throughout associating with the triple gem, we understand what the life is. All the doctrines that Buddha has explained for 45 years can be summarized into three. Understanding the life, understanding the world, understanding the mind. All the Buddhist doctrines Buddha explained for 45 years can be summarized one sentence, Sacitta Pariyodaparam, purifying one's mind. The more we purify our mind, the more we overcome suffering. The more we overcome suffering, the more we gain the supreme bliss of Nibbana. That is why we associate with the Dhamma. Throughout associating the Dhamma, we listen to Dhamma and we practice the Dhamma. Whenever we listen to Dhamma, we understand what our life is. Our main thing in our life is that our mind. Our mind decides whether we are happy or unhappy. When we listen to Dhamma, it means we receive a mirror. What is the mirror? We see our mind. Whether now I am angry or not angry. Whether just now I am greedy or ungreedy. Whether I am ignorant or wise. This is the mirror. Whenever our mind is polluted with negative thoughts, greed, anger and delusion, it means we are suffering. Whenever we have purified our mind from negative thoughts, greed, anger and delusion, it means we are happy. The main purpose of everyone who was born in this world is to become the happiness. Happiness is the main goal of everyone who was born in this world. If our mind is polluted, it means we are suffering. If we are suffering, it means everything that we earned is useless. Buddha pointed out the way how we purify our mind. When we practice generosity, gradually we overcome greed. When we practice loving-kindness meditation, we overcome anger. Anger is the one of the reasons that disturb our peace of mind. When we practice mindfulness or contemplating on impermanence, we overcome delusion or ignorance. Ignorance is the main reason why we suffer. When we listen to this message, we are confident in what the Buddha taught. Buddha says clearly, I explain only one thing to the world, which is that suffering and the cessation of suffering. Whenever we are ignorant and unmindful, it means we are suffering. Whenever we are wise and mindful, it means we have overcome suffering. Then you can decide whether you are happy or unhappy. Whenever you don't take care of your mind, it means negative thoughts come to your mind and disturb your peace of mind. And also, if you want to overcome suffering, you should take care of your mind. If you have this understanding, we meet the path that Buddha explains to overcome to suffering, which is the path, the Noble Eightfold Path. Right understanding, right intention, right speech, right action, right livelihood, right effort, right mindfulness and right concentration. This is the path that Buddha has explained. This is the direct path. This is the fearless path that leads to getting rid of suffering. Whatever we do with intention, it means that we practice the Noble Eightfold Path. Be sure, whenever we are in mindfulness and on the path of liberation, which is the Noble Eightfold Path, it means we are getting rid of suffering. Whenever we are away from the Noble Eightfold Path, it means be sure we are going away from liberation or happiness. Then you can decide whether you are on the path of liberation, the Noble Eightfold Path, or you are away from the path. By practicing Dhamma, especially by offering Dana to the Mahasangha, we receive the great opportunity to listen to what the Blessed One explained. All the doctrines that Buddha explained for 45 years can be summarized into two. One of them is practicing loving kindness meditation. When we are compassionate, it means our entire life with body and mind changes. You can understand whether you are angry or not angry. When you are angry, it means you are away from happiness. Whenever you are away from anger, it means you are on the path of liberation. Buddha says, when someone practices loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. The highest attitude is practicing loving kindness is that when we meet a person, we think everyone is like our only son or daughter. If we have this intention, how our mind is, it means we can see the beauty of our life. Until we practice loving kindness meditation, actually, we haven't seen the beauty of our mind. If you need to see the beauty of your life, Buddha says, he who wishes to attain the peace of mind should practice loving kindness meditation. This is the place where we can check whether we are on the path of liberation. When we practice loving kindness meditation, physically we are in the human realm, but mentally we are in the Brahma realm. Buddha explained the way how we make a Brahma realm in this human life. When we practice loving kindness meditation, we practice four sublime states, metta, karuna, mudita, upekkha. Loving kindness, compassion, sympathetic joy, and equanimity. On the other side, Buddha explained the way how we practice mindfulness meditation. You know, this is the temple which is the mindfulness meditation center. Especially, we have a responsibility to understand mindfulness and to practice mindfulness, because we have come to the mindfulness meditation center. It doesn't mean that we should work slowly, but we should do everything mindfully. Whenever we are mindful, it means nobody or nothing can disturb our peace of mind. When someone blames us, if you are mindful, actually they are unable to disturb our peace of mind. When we see some beautiful things in this world, nobody can make us lustful. If we are practicing insight meditation, nobody can bring us ignorance or delusion. The more we overcome greed, anger and delusion, this is the path that Buddha has explained to overcome suffering. For that, in one side, we have to practice loving kindness meditation. On the other side, we should practice mindfulness meditation, contemplating on our body and mind. Mindfulness is the best friend of our life. Whenever we practice mindfulness, being aware of our body and mind, it means we are in the field of the Buddha. Whenever we don't practice mindfulness, it means we are near the person who is Mara or devil. Then you can decide whether you like to live near the Buddha or near the Mara. Whenever we are in the shadow of the Buddha, it means nobody or nothing can disturb our peace of mind. Buddha says, our real success, the measurement of our success. Sometimes you may think that if you have a degree or master degree or doctorate, you may be successful. Actually, we are not successful even though we are well educated. What is the place that we can check whether we are successful? Buddha says, let's live happily without anger among the people, those who are angry. This is the place where you can check you are successful. Buddha says, let's live without seeking sensual pleasure among the people, those who are seeking sensual pleasure. This is the place where we check our success in our life. Again, Buddha says, let's live happily without mental illnesses among the people, those who are mentally ill. In this world, a lot of people physically healthy, but you know, a lot of people mentally unhealthy. They are sick mentally. What are the sicknesses? Greed, lust, conceit, jealousy, ill will, ignorance, these are the mental illnesses. The Supreme Buddha pointed out the way how we overcome these illnesses, the correct path, the direct path, which is the Noble Eightfold Path. For that, I wish you all the best. By the power of the Buddha, Dhamma and Sangha, by the power of great meritorious act that you performed at this moment, offering Katina Dana, Katina Robe to the Mahasangha, may your all righteous wishes meet with success. Finally, may all of us attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu. Dear friends in Dhamma, in this very special meritorious act offering Katina Dana to the Mahasangha, Dr. Lesanthi Jayamaha and her daughter Liz Jayamaha, they are hoping to transfer merits to their departed relatives, especially Mr. Ranjit Karunaratna, Sri Akarunaratna, Airangani Gunasekara and Ranjit Kodagoda. And also, you also can think about your departed relatives who are wishing to receive this kind of merits. By acquiring this positive energy, by rejoicing in this great merit, may all the departed relatives and all the beings who are wishing to gain merits from this merit, may they be well, happy and peaceful. May they receive a blissful life, and finally, may they attain the final bliss of liberation. With that intention, please pour the water to the empty cup, recite the gatha to transfer merits to our departed relatives. You also can participate to this water ceremony, reciting the gatha, idam me nyati nam hotu sukita hontu nyateyo. Idam me nyati nam hotu sukita hontu nyateyo. Idam me nyati nam hotu sukita hontu. Idam me nyati nam hotu sukita hontu. Yatavari vahapura paripurenti sagaram eva meva ito dinnam upakappati unname udakam vattam yata ninnam pavattati eva meva ito dinnam petanam upakappati. By the power of this great meritorious act offering Katina Dana to the community of the Mahasangha, the Buddha's noble disciples, may guardian deities and angels also receive this spiritual energy. May they enhance their divine energy. May they keep their eye on you too. With that intention, let's share these merits with guardian deities and angels to recite in the gatha. Akasattha ca bhummattha devanagam Punyantam anumoditva chiram rakkantu sasanam. Akasattha ca bhummattha devanagam. Punyantam anumoditva chiram rakkantu desanam. Akasattha ca bhummattha devanagam. Punyantam anumoditva chiram rakkantu tvam sada. By the power of all these meritorious activities that you performed here, may you be well, happy and peaceful. May your righteous wishes, especially may your spiritual wishes meet with success. Finally, may all of us attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu. Hondai pinnutuni me avasthavedi මේ පින්නතුන් හැම දෙනෙක්ම මහානීය පුණ්‍ය කර්මයක් සිදු කරපු අවස්ථාව. මේ විහාරස්ථානෙට මේ මොහොතේ ඇතුළු වෙච්ච ඔබ හැම දෙනෙක්ම හැම ආකාරයෙන්ම ඔබට පුළුවන් උපරිම ආකාරයෙන් මේ පින්කමට සක්‍රීය ලෙස දායක වුණා. ඒ නිසා හැම දෙනෙක්ම සතුටු වන්න, ඔබේම දෑතින් කරපු කඨින පින්කමක් සේ හිතලා සතුටටපත් වෙන්න. ඔබ හැම දෙනාට මේක වගේ ආනිසංස සිදු වෙනවා. සාදු සිතින් මේ පින අනුමෝදන්ව ඔබ හැම දෙනාටම මේ පින ආශිර්වාදයක් පිණිස හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.